පින්වත්නි, වස් කාලේ ඉවරුණාට පස්සේ වස් පවාරණය කරනවා. වස් පවාරණය කියන එක තියෙන්නේ සංඝයාට. සිල් පවාරණය කරනවා කියලා එකක් තියෙනවා. හුදෙක් මම නම් හිතන්නේ මේ සමහර ආච්චිම්මලා ඉන්න ඕක දන්නවා කියලා. ගොඩාක් අය පොයට සිල් සමාදන් වෙලා හැන්දෑවේ 3-4 වෙනකොට මල්ල කිහිලි ගහගෙන ගෙදර යනවා. උන්දල ගිහිල්ලා සුදු ඇඳුම් ගලවලා පරණ ඇඳුම් ඇඳගත්තට පස්සේ උන්දලන්ට හිතෙන්නේ සිල් පවාරණේ වුණා කියලා. සමහර අය හිතන්නේ පන්සලින් ගිය ගමන් අසපුවෙන් ගිය ගමන් සිල් පවාරණේ වුණා කියලා. එහෙම නෑ. සිල් පවාරණේ කරනවා කියලා එකක් තියෙනවා. තව කාරණාවක් තියෙනවා ඒත් එක්කම මතක් කරන්න. ගොඩාක් අය උදේට සිල් සමාදන් වෙලා හවස 4ට සිල් පවාරණය කරලා යනවා. එයාලා හිතනවා අපි අර්ධ උපෝසතයක් සමාදන් වුණා කියලා. කියන්නේ සම්පූර්ණ උපෝසතේ සම්පූර්ණ වෙන්නේ පහවදා එළි වෙනකොට. එයාලා හිතනවා භාගයක් සිල් සමාදන් වුණා අපි කියලා. පින්වත්නි, දවසට පැය 24ක් තියෙනවා. එතකොට අර්ධයක් කියන්නේ කීයද? පැය 12යි. උදේ 8ට සිල් ගන්න එන කෙනා හවස 4ට සිල් පවාරණය කරපු ගමන් පැය කීයද? ඈ? පැය 8යි. අර්ධ උපෝසතේවත් නැහැ. ජාතක පාළියේ අර්ධ උපෝසතේ කියන වචනේ තියෙනවා. හැබැයි ඒක ඔය අර්ධ උපෝසතේ නෙවෙයි. ඒ කෙනා දන්නේ නැතුව සිල් අරන් තියෙන හවස. පහවදා වෙනකල් රැකලා භාගයක් තමයි රකින්න පුළුවන් උනේ. ඒ නිසා අර්ධ උපෝසතේ මිසක්ක මුලින් නෙවෙයි. විකාල භෝජනා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ රකින්න තියෙන්නෙම රාත්‍රී ආහාරෙන් වැළකීලා. එතකොට තේරෙනවා පරිපූර්ණ පාරිශුද්ධ උපෝසත රැකිනව අඩුයි. නමුත් ඒ ගැන අටුවා ටීකා වලින් විභාග කිරීම අද කාලේ අවශ්‍ය නැහැ. මක් නිසාද? ඒ පැය 8වත් ඉන්නව ඇති. එනිසා ඒටද ප්‍රශංසා කරනවා. ඒ පැය 8වත් ඇති. කරුණු කාරණා හොයන අයටයි අර මුල් විස්තරී කීවේ. ඉතින් වස් පවාරණය කරනවා කියන එකක් මුල් කාලේ තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේලා වැස්ස කාලේ මාස 3ක් වැඩවාසය කරනවා, චාරිකාවේ වඩිනවා. කෙසේද මේ වස් පවාරණය කියලා එකක් ආවේ? බුදුරජාණන් වහන්සේ ළඟ වස්වසන්ද සංඝයා වහන්සේලා පිරිසක් වැඩම කළා. ඊට පස්සේ උන්වහන්සේලාට ඇසළ පොයි වෙනකොට එන්ට බැරි වුණා. ටිකක් දුරින් යොදුන් 6ක් දුරින් සාකේතේ වස් වැසුවා. නමුත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු නිසා, අපි ගුණධර්ම ගොඩාක් දියුණු කරන්න ඕන නිසා, ඒකට ප්‍රධාන ක්‍රමයක් විදිහට ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා අපි වෘතයක් සමාදන් වෙමු. කුමක්දේ? කතාබහ නොකරමු මේ වස්තුන් මාසේව. කිසි කෙනෙක් දැන් කතා කරන්නේ නැහැ. හැම වෙලාවෙම හිතේ වැඩ කරන්නේ අපි කතා නොකරින්ද පොරොන්දු වෙලා තියෙන්නේ කියලා. යම් භාජනයක් තනියෙන් උස්සන්න බැයි නම් ඒ පිණිසවත් වචනයක් මුදා හැරියේ නැහැ. තවත් කෙනෙකුට අතින් සංඥා කළා. වස්තුන් මාසේ ගෙවි ගියා. කිසි කෙනෙක් නෑ කතාව. බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. පුරුද්දක් සංඝයා වහන්සේලාගේ වස්වාසය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන එක. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි යමක් අහනවා, දැනගෙනත් අහනවා, දැනගෙනත් අහන්න නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යමක් ඇහුවොත් අනිවාර්යෙන් අහන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. මොකද ඒ කාරණා දෙක? අනිවාර්යෙන් මේක මුල් කරගෙන ධර්මයක් දේශනා කරනවා, නැත්නම් සිල්පදයක් පනවනවා කියලා. අනිවාර්යෙන් අහන්නේ ඒකමයි. නිකම් ප්‍රශ්නයක් අහන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. අනත්ත සංහිතේ හේතු ගාතෝ භගවා. අර්ථයක් නැති වචනයක අකුරක්වත් බුදුමයින් පිට වෙන්නේ නැහැ. අපි වනාහි බොහෝ අනර්ථ වචන මිනිසුන්ගේ ලෝකේ තියෙනවා. නාන්ද යන මිනිහගෙන් අහනවා, මේ වතුර බකට් එක අරගෙන තුවා යදාගෙන සබන් කෑල්ල තරම් පීල්ලට යන මිනිහගෙන් අහනවා නාන්ති යනවා. කන මිනිහගෙන් අහනවා ඔයා කනවා? ඒ සියල්ල අනර්ථයි. හොඳට බලන්න අපි අහන ප්‍රශ්න. කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ ඔයා කෑවද කියලා අහනවා. මේ කන්න දෙන්න ඇතුළෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් එක අකුරක් එක ඉස්පිල්ලක් පාපිල්ලක් පිට වෙන්නේ අර්ථයක් නැති. අපි සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇහුවා, පින්වත් මහණෙනි කෙසේද සුවසේ වස් වැසුවාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුවසේ වැසුවා, කෙසේද පින්වත් මහණනි වාසය කළේ? ස්වාමීනි අපි කතිකා කරගත්තා, කතා බහ නොකරෙමු. කිසි කෙනෙක් කිසිම හේතුවක් මත කතා කරන්නේ නැහැ. භාජනයක් උස්සන්න ඕන වුණොත් දෙන්නෙකුට ඒ පිණිසවත් වචරයක් නැහැ. මා මුදහැරී අපි අතින් සංඥා කළා. එසේ සුවසේ වාසය කළේ. මේ පැත්තේ හිටියා වෙන ප්‍රදේශයෙන් ආපු සංඝයා වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ඒ දෙස හැරුණා. පින්වත් මහණෙනි බලන්න කිව්වා, මේ හිස් පුරුෂයෝ අපහසුවෙන් ඉඳලාම පහසුවෙන් හිටියා කියනවා. එළු බැටළුවෝ වගේ ඉඳලා කිව්වා, කතා කරන්න පුළුවන්කම තියෙද්දින් ගොළු වෙලා. එකට වාසය කරනවා නම් ඔය වගේ වෘත සමාදන් වෙන්න එපා කිව්වා. අන්‍ය තීර්ථකයෝ කිව්වා නිවන් මාර්ගේ වැඩෙන්න කියලා කතා නොකිරීමේ වෘතේ සමාදන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විලාවේ සිල්පදයක් පෙනෙව්වා. කතා නොකර ඉඳීමේ සමාදන් වුණොත් වෘතය ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා. පින්වත් මහණෙනි වස්පවාරණේ අනුදෙන වදාරමි. අන්න එදා බුදුමයින් පිටුනේ. කෙසේද වැඩිමහල් සියලු සංඝයා වස් අවසන් වුණාට පස්සේ එක තැනකට එකතු වෙලා වැඩිමහල් භික්ෂුව සංඝයාට පවරන්ට ඕන ප්‍රිය ආශ්මත් සංඝයා වහන්ස, මේ කාලේ මගේ කයෙන් වචනෙන් උන වැරද්දක් ඔබ වහන්සේලා දැක්කා නම් ඇසුවා නම් සැක කළා නම් අපිට ඒ පවසන්ට ඔබ වහන්සේලාට පවරනවා කියලා. පින්වත්නි ඔබ අසා තිබෙනවාද දන්නේ නැහැ, මේ බුද්ධ ශාසනයේ අපූර්ව චාරිත්‍රයක් තියෙනවා. රහතන් වහන්සේලාගේ සසුනි අපූර්ව චාරිත්‍රයක් තියෙනවා. කුමක්ද? කිසිම කෙනෙකුට වැරද්දක් කියන්නේ අවසරයක් ගන්න නැතුව. ඒ කියන්නේ අහනවා ඔබ වහන්සේගේ වැරද්දක් මේ අඩුපාඩුවක් තියෙනවා කියන්න මට අවසරයි කියලා. එහෙම අහන්න නැතුව වැරද්දක් කිව්වොත් ඒකට බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පනවලා තියෙනවා. කවුරු හරි ඔබ වහන්සේගේ වැරද්දක් කියන්න මට අවසරයි කියලා කියද්දි එයා අවසර දුන්නේ නැත්නම් එයාට සිල්පදයක් තියෙනවා. මේ බුද්ධ ශාසනේ එකිනෙකාගේ අවසරයෙන් අඩුපාඩු හදාගෙන යන පාරිශුද්ධ ශාසනයක්. පාරිශුද්ධ ශාසනයක්. සොඳුරුයි මේ බුද්ධ ශාසනේ. ඒ රහතන් වහන්සේලාගේ යුගය ගොඩාක් සොඳුරුයි. අංගුලිමාල මහරහතන් වහන්සේ කසාවත දරාගෙන යම් පිරිසක් මැද වැඩ හිටියා නම් ඒ සඟරුවන ඒකාන්තෙන් සෝභමානයි. ඉතින් පින්වත්නි පවාරණේ කියන්නේ ඒ තමන්ගේ අඩුපාඩු කියන සංඝයාට පවරනවා. ඊට පස්සේ ඊළඟ ස්වාමීන් වහන්සේ පවරනවා. තමන්ගේ අඩුපාඩු කියන්නේ ඒක තමයි වස් පවාරණේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පවා වස් පවාරණේ කළා. එදා මිගාරමාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වස් පැසුවේ. වස්තුම් මාසේ ගෙවි ගියා. සඟරුවන මිගාරමාතු ප්‍රාසාදයේ මිදුලට එකතු වුණා 500ක් මහරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියෙන් වැඩලා ඒ සඟරුවන මැදට වැඩම කළා. බුද්ධාසනයේ වැඩ සිටියා. සඟරුවන දෙස බලා වදාලා, නිල්වන් කරුණාවෙන් තෙත් වූ නෙත්සඟලි. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා, පින්වත් මහණෙනි මමද නුඹලාට පවරමි. තථාගතයන් වහන්සේගේ කයින් වචනින් වරදක් දැක්කා නම්, ගැරහිය යුතු දෙයක් දැක්කා නම් ඒ පවසන්ට ඔබට දැන් පවරමි කියලා වස් පවාරණය කළා. මහා මාණික්‍ය ගොඩකින් රන් කඳක් නැගිටිනවා වගේ කිනීරිය මලේ පාටින් බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගී හිටිය. රෝස පාට දෑස් සඟල නළල මත තබාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ස්වාමීනී, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේනේ නෝපන් නිවන් මාර්ගයේ ඉපදුවේ. කියාගන්න බැරි නිවන් මාර්ගයේ කියලා දුන්නේ. නිවන් මාර්ගයේ කෙරෙහි දක්ෂයිනේ ශාස්ත්‍රූන් වහන්සේ. මග්ගඤ්ඤෝ මාර්ගයේ දන්න කෙනා, මග්ග විදූ මාර්ගයේ අවබෝධ කරපු කෙනා, මග්ග කෝවිදු මාර්ගයේ දක්ෂ කෙනා. භාග්‍යතුන් වහන්සේනි ඉස්සල්ලාම අමා මහ නිවනට වැඩියේ. භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන්නේ අපි ශ්‍රාවක ශ්‍රමණයෝ ගියේ. බුදුරජාණන් වහන්සේගේ වරදක් මේ තුන් ලෝක ධාතුවේම කෙනෙක් කිව්වත් කෙසේනම් දකින්නද? සාදු සාදු ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා බුදුගුණ කිව්වා. දැක්කද රහතන් වහන්සේලාගේ යුගයේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මමද පවරමි. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පුත්‍ර වූ මේ සාරිපුත්තයන් වහන්සේගේ වරදක් කයින් හෝ වචනින් බුදුරජාණන් වහන්සේ දැක්කනම් ගැරහිය යුතු හෝ වැරදි වූ දෙයක් මට ඒක කියන්ට පවරනවා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ වදාලා, සාරිපුත්ත සාරිපුත්ත නීමේ තුන් ලෝක ධාතුවේම ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා. සාරිපුත්තයන්ට තියෙනවානේ මහා ප්‍රඥාවක්. සාරිපුත්තයන්ට තියෙනවානේ මහා ජවන වේගවත් ප්‍රඥාවක්, ඉක්මනින් හටගන්න ප්‍රඥාවක්. සාරිපුත්ත සක්විති රජ කෙනෙකුට පුත්‍රයෙක් ඉන්නවා. ඒ පුත්‍රයා සක්විති රජතුමාට කියනවා, රජතුමනි, ඔබ සුවසේ සිටින්න සියලු රාජ්‍ය මම බලා ගන්නම් කියලා. සක්විති රජුරුව විදිහටම රාජ්‍ය පවත් මේ පාලනය කරනවා. සාරිපුත්ත, මේ ධර්ම රාජ වූ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති ඔබනේ. තථාගතයන් වහන්සේ හැරෙනකොට ඒ විදිහටම ධර්මයේ කියන්න පුළුවන් ශ්‍රාවකයා ඔබනේ. සාරිපුත්ත, බුදු ඇසින් බැලුවත් සාරිපුත්තගේ දෝෂයක් නම් පේන්නේ නැහැ කියලා වදාලා. බුදු කෙනෙක් බලලාවත් දෝෂයක් පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සංඝයා වෙනුවෙන් කතා කරමි. මේ 500ක් මෙතන සංඝයා වැඩ සිටිනවා. මේ සංඝයාගේ වැරද්දක්, දෝෂයක්, අඩුපාඩුවක් භාග්‍යතුන් වහන්සේ දකිනවනම් දේශනා කරන්න අවසර පවරනවා කියලා. මේ වස්පවාරණේ ගැන කියන්නේ. වස්පවාරණේ දවසේ පින්වත්නි, සියලු වස්පවාරණේ බුදු කෙනෙක් හිටියොත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවරනවා අනිත් අය. එක පවාරණයකින්ම දහස් ගණන් වස්පවාරණේ වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා, සාරිපුත්ත, කොහොම දෝෂයක් හොයන්නද? මෙතන භික්ෂූන් ඉන්නවා 69ක් ත්‍රිවිද්‍යාලාභී, 69ක් ඉන්නවා සඩ්ඩබිඥාලාභී. සාරිපුත්ත, මෙතන 69ක් ඉන්නවා උබතෝ භාග විමුක්ත. සාරිපුත්ත, මේ 500ක් භික්ෂූන් අතරින් ඉතුරු සියලුම දෙනා ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා කියලා වදාලා. බුදු ඇසින් බැලුවත් දෝෂයක් පේන්නේ. එදා පුන්සඳ මණ්ඩල අහසේ නැගෙලා මිගාර මාතු පාසාදේ සඳ කිරණෙන් වැසී යද්දී ඒ රහතන් වහන්සේලාගේ සිල් සුවඳ හැමතැනම පැතිරිලා ගියා. ওই විදිහට වස් පවාරණේ වුණා. ඒ කාලේ ওই වාගේ වස් පවාරණේ කරපු භික්ෂුන් වහන්සේලාට සිවුරක් පූජා කළොත් කොහොමද? කටිනියක් පූජා කළොත් කොහොමද? කොහොමද මේ කටිනිය කියන එක ආවේ? ওই විදිහටම ස්වාමීන් වහන්සේලා ටිකක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වෙඩියා. එතන භික්ෂුන් වහන්සේලා 39ක් වැඩි ඉන්නවා. දුතාංග ධාරී තුන් සිවුර විතරයි දරන්නේ, වෙන සිවුරක් දරන්නේ නැහැ. හැම වෙලාවෙම තුන් සිවුර ළඟ තියෙනවා. පිණ්ඩපාත වදිද්දි, ගමන් කරද්දි තුන් සිවුර ළඟ තියෙනවා. තුන් සිවුරෙන් වෙන්ව ඉන්නේ. ඒ හිටපු 39කින් වැඩිමාල්ම ස්වාමින්වහන්සේ අනාගාමී, බාලම ස්වාමින්වහන්සේ සෝතාපන්නයි, 39 මාර්ගඵලලාභී. හැබැයි රහතන් වහන්සේලා නැහැ. උන්වහන්සේලා වඩිද්දී මහා වරුසාවකට ලක් වුණා. මේ මාර්ගඵලලාභී උත්තමයොත් වැස්සෙන් තෙමුණා නම් අනිත් එක මොකද්ද නේද? අර බස් එකේ හිටගෙන පැද්දි පැද්දි යන නේද? ගෙවල් වල බවලත්තුන්ගෙන් බැනුම් අහන, කෙලෙස් වලින් පීඩිත, ෆෝන් එකකින් පූජිත මේ මිනිස්සු තෙමෙන එක අරුමයක්ද? වැස්ස කියන එක ඒක ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව පෙරවූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල නළලී තබාගත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් ගඟේ ගහගෙන ගියා. ඒ උත්තමයාත් වතුරේ ගහගෙන ගියා. මොහොතකින් රැඳුණා. අපි කිසි ගුණයක් අපි තුල නැතුව වැස්සට දොස් කියන්නේ මන්ද? අර 39ක් සඟරුවන හොඳටම තෙමුණා. තෙමිලා උන්නාන්සේලා මඬ තැවරිලා තෙත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. 39ම අරහත්ත්වයට පත් වුණා. ධර්මයේ දේශනා කරද්දී බුදු කරුණාවෙන් බැලුවා මේ භික්ෂූන්ගේ තෙත් සිවුරු වියලවන ක්‍රමයක් මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදා දැක්කා මේ භික්ෂුන් වහන්සේලා තෙත් සිවුරෙන් ඉන්නේ අමතර සිවුරක් පාවිච්චි කරන්නේ නැති නිසා. ඒ වගේම තමයි වැස්ස වහිද්දී තමන්ගේ අනිත් සිවුර තැනක තියලා ඉන්නේ නැත්තේ තුන් සිවුරෙන් වෙන්ව ඉන්නේ නැති නිසා. ඒ නිසා ගුණධර්ම දියුණු කරන, සාසන ප්‍රතිපදාව දියුණු කරන මේ භික්ෂුන් වහන්සේලාට මේ සිල්පදේ ලිහිල් වෙන ක්‍රමයක් දේශනා කරන්න ඕන කියලා තමයි කටින සිවුර කියලා අනුදැන වදාළේ. ඒ කටින සිවුර ඒ කාලේ සංඝයා තනියෙන් හදාගත්තේ එක දවසින් හදාගෙන පඬු පොවලා ඒ විහිරි වැඩ ඉන්න දිරාගේ සිවුරු ඇති තෙරුන් වහන්සේ නමකට පූජා කරනවා. විනය කර්මයකින් කටිනත්හරණය කරලා භික්ෂුන් වහන්සේ නමකට කැප කරනවා. ඒක අනිත් භික්ෂුන් වහන්සේලා පාලි වාක්‍යයකින් අනුමෝදන් වෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට සිල්පද පහක් ලිහිල් වෙනවා. තුන් සිවුරක්කින් වෙන්ව ඉන්න පුළුවන්. තුන් සිවුරට අමතරව තව සිවුරු ගන්න පුළුවන්. ඊළඟට ඝන භෝජනී කියලා එකක් තියෙනවා. එයින් ආපත්‍ති වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට සිල්පදයක් තියෙනවා. හිතුමතේට එළියට යන්න බෑ. පෙහෙරේ කාට හරි කියලා තමයි එළියට යන්න ඕනේ. කටින සිවුර පිළිගත්තට පස්සේ ඒ තෙරුන් වහන්සේට කාටවත් නොදන්වා ගමට වඩින්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඉතුරු කටිනානිසංස භික්ෂුන් වහන්සේලා ලැබෙන්නේ පහ. අවුරුද්දකට වතාවක් පූජා කරන, වස්වැසු සංඝයාට පූජා කරන, මාස 3ක් ගුණධර්ම පුරුදු කරපු, අද වුණත් පන්සලක හාමුදුරුව නමක් හරියට සැලකිලිමත් වෙන්නේ නැද්ද දවස් 6ක් ඇතුළත පන්සලට එන්න? අද වුණත් පන්සලක හාමුදුරුව නමක් වුණත් වස් කාලේ ගැන හරි සැලකිලි අවධානයෙන් ඉන්නේ. ඒ කාලේ පින් කරනවා, බෝධි පූජා තියෙනවා, බණ කියවෙනවා, හවස පූජාවල් කරනවා, දහම් දේශනවා. මේ වගේ පුළුවන් විදියට ශක්තිපමණින් දහමක් ගුණයක් පුරුදු කරනවා. ඒ මාස 3 ඉවර වෙලා ඒ සමාදන් වූ වස් ඇති, පවාරණය කරපු වස් ඇති භික්ෂුන් වහන්සේලාට දෙන එකම එක සිවුර මුළු ගමකටම එකයි. වෙහෙරේ සියක් නමක් හිටියත් එක කටින සිවුරයි. ඒ චීවරේ විශේෂයි. ඒ නිසා විශේෂ වූ සිවුරක් පූජා කර කෙනෙකුට යම් ආනිසංසයක් ලැබෙනවා නම් දායකයන්ට ඒ ආනිසංසය ලැබෙනවා. ඒක තමයි කටින ආනිසංසය. දැන් අපගේ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මුවින් පිට වුණ දහම් පරියායක් අහමු. බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සේරජානන් වහන්සේ වැඩ සිටින භූමිය නිසා. පින්වත්නි, අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිසාම සැනසුණා. බුදුරජාණන් වහන්සේ නමක් නොසිටින්ට අංගුලිමාල කියලා කෙනෙක් නැහැ. මොහොතක් බලන්ට ඒ උත්තමයන් වහන්සේ මේ දහමෙන් සැනසෙලා අරහත්වයට පත්වෙලා ඒ ශ්‍රීනාමයට සේරජානන් වහන්සේ ඉදි කරනවා. මේ සේරජානන් වහන්සේ ආරම්භ කරපු දවසේ ඉඳලා අද දක්වාම සෑයේ වැඩ කරන්ට 100 දෙනෙක් එනවා, 200 දෙනෙක් එනවා, 300ක් එනවා, 500ක් එනවා, 1000ක් එනවා, වේලාවකට 2000ක් 3000ක් මිනිස්සු එනවා. උදේටත් කෑම දෙනවා, දවල්ටත් කෑම දෙනවා, හවසටත් කෑම දෙනවා. තේ ගිලම්පස දන්සල් නැති වෙන්නේ නැහැ. දන්නවද මේකට රහස මොකද්ද කියලා? අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරපු කෙනෙක්. බුදු කෙනෙකුට දානයක් පූජා කළා කියලා යමක් ඇද්ද? උපනූපන් ජීවිතයේ ඇත්තු 7 දෙනෙකුගේ බලය ශාරීරියේ පිටනවා. තේජස අනුභවය, තවත් පිංකම්, අර ගිනි කබල් පූජා, ඒ වගේ. ඒ දානේ ආනිසංස ගොච්චරද කියනවනම් අපගේ අංගුලිමාලයන් වහන්සේ ඒ උතුම් මහරහතන් වහන්සේ මහා වනයේට වැඩියා. උදෑසන පාත්තරේ අරන් ගමට පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා මහා වනයේ ඇතුලින් එළියට වඩිනකොට කවුරු හරි වනයේ හැසිරෙන මිනිසෙක් මුණ ගැහෙනවා. ඔහු අත තියෙනවා පැණි ටිකක්. ඔහු අත තියෙනවා එක්කෝ දඩමස් ටිකක්, එක්කෝ ඔහු අත තියෙනවා පළතුරු ටිකක්. ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ දුටුව කෙනෙක් නම් කිසිම දෙයක් පූජා නොකර ඉඳලා නැහැ. වනේ හැසුරන වනචාරී මිනිස්සු ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේ නිසා දැන් සත්පුරුෂ දිව්‍ය ලෝකේ දෙවියන් අතර හැසිරෙනවා. උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තයි. ඒ නිසා ඒ ශ්‍රී නාමයට ඉදිකරන සෑයට, ඒ සෑයට එන මිනිසෙක්වත් බඩගින්නේ යවෙන්නේ නැහැ. කොහොමද දානේ ආනුභවය? පින්වත්නි, මේ අද්දකින් දන් දෙන්න ගණන් කරන්න බැරි තරම් මේ දෑත දන්සලක් කරගන්න. එතරම් පිහිටයි දානය. ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතේ වින්වත්නි ජීවිත කතාව බහලා තියෙනවා. කඩුවක් අමෝරාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගියානේ අංගුලිමාල නම් සොරා. කඩුවක් දොසවා 3 යොදුන් කිලෝමීටර 30ක් දුවලා තියෙනවා. කිලෝමීටර 30ක් දුවන අශ්වයාට වැඩිය වේගෙන් දුවලා, දුවන ඇතාට වැඩිය වේගෙන් දුවලා, යොදුන් 30ක් ඒ වනේ. එතරම් විශාල වනයක්ද? බුදුරජාණන් වහන්සේ පාර දික්කලා 이르දීන් උඩ පහත් වෙනවා පොළොව, ලං කෙති වෙනවා මහ පොළොව. 이르දියක් කළා. ඊට පස්සේ කියනවා, දැන් වෙච්චි දේ අපි අහමු උන්වහන්සේගෙන්. එදා මහා සංගරුවන මහිති දෙවුරන් වෙහෙරේ එකතු වුණා. අංගුලිමාලයන් වහන්සේ වට කරගත්තා. ඔබ වහන්සේට කුමක් දුනි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, මං ඒ කඩුව සොයාගෙන එනකොට මම මෙහෙම කිව්වා. මේ තමයි උන්වහන්සේ වදාළ දේ. ඒ ශ්‍රමණය ඔය යන ගමන් නේද සිටියා කියන්නේ? ඇයි කිව්වනේ මං නැවතිලා ඉන්නේ, උඹ නවතින්න කියලා. සිටින්නාව මට නේද නොසිටිනවයි කියන්නේ. ඒ ශ්‍රමණය මේ කතාවේ තේරුමයි මං අහන්නේ. ඔබ ඔය විදියට ඉන්නේ කොහොමද? මම මේ විදියට නොඉන්නේ කොහොමද? ඇයි අඟුලිමාලයන් නැවතිලා ඉඳලා තමයි කකුල් පණ නැති වුණා කියනවා පින්වත්නි අවසානෙට? කකුල් පණ නැති වෙලා ඇඟ ගල් ගැහුණා කියන එක තැන. යොදුන් තුනක් දුවපු තැන. බුදුරජාණන් වහන්සේ පියවි ගමනෙන් වඩිනවා. ඒ ශ්‍රමණේ නැවතියා. අඟුලිමාල මම නැවතිලා ඉන්නේ නුඹ නැවතින්ට. මොකද්ද ඔය කතාවේ තේරුම? ඇහුවනේ එහෙම. අපිට හිතාගන්නවත් බෑ. හිතාගන්නවත් බෑ අපිට. මම මේ නැවතිලා ඉන්නේ. ඒ වුණාට මම යනවලු. ඔබ යන්නේ ඔබ නැවතිලාලු. මම මේක ඇත්ත අහන්නේ. අඟුලිමාල මං ඉන්නේ මෙහෙමයි. හැම තිස්සේම හැම සතුන් කෙරෙහිම වදදීන් අත්හැරලා. ඒ වුණාට ඔබ නොසිටින්නේ මෙහෙමයි. ඔබ සතුන්ට අනුකම්පාවක් නැහැ. මම නැවතිලා ඔබ යනවා. මේක පුදුම කතාවක්. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පව් බැහැර කරලා අකුසල් කරන්නේ උන්වහන්සේලා නැවතිලා. අපි අතින් අකුසල් වෙනවා. අපි යනවා. රහතන් වහන්සේලා නැවතිලා නම් අපි ප්‍රාණඝාතය කරනවා නම් ඒ ප්‍රාණඝාතය කරන කෙනා යන කෙනෙක් නම් රහතන් වහන්සේලා නැවතිලා නම් කරන පවක් පවක් ගානේ ඈත් වෙන්නේ කාගෙන්ද? රහතන් වහන්සේලාගෙන්. රහතන් වහන්සේලා නැවතිලා ඉන්නේ. අපි යනවා. සතෙන් මරපු ගමන් සැඩවාරේ යනවා. රහතන් වහන්සේලා නැවතිලා අපි යනවා. පව් කරන්න කරන්න ඈත් වෙනවා. හොරකමක් කරපු ගමන් රහතන් වහන්සේලා හොරකම් කරන්නේ නැහැ. ඒ උත්තමයෝ නැවතිලා කවුරු හරි හොරකම් කරපු ගමන් එයා යනවා. යන්න යන්න රහතන් වහන්සේකින් ඈත් වෙනවා. රහතන් වහන්සේලා නැවතිලා නිසා. රහතන් වහන්සේලා බ්‍රහ්මචාරී. මිනිස්සු වැරදි කාම සෙවිනේ දෙනවා. අනාචාරයේ දෙනවා. වල්කම් කරනවා. ඒ කරන්ට කරන්ට ඒවා නොකරන රහතන් වහන්සේලා නැවතිලා ඉන්නේ ඈතට යනවා කියලා. කරන නරක වැඩක් වැඩක් ගානේ ඈත් වෙන්නේ කාගෙන්ද? රහතන් වහන්සේලාගෙන්. අපි අඟුලිමාල මහරහතන් වහන්සේට ලං වෙන්නේ කොහොමද? කවුරු හරි බොරු කියනවා නම් බොරු නොකියන රහතන් වහන්සේලා නැවතිලා කියන කෙනා යනවා. රහතන් වහන්සේලාගෙන් ඈතට යන්නේ. බොරු කී කියා අඟුලිමාල මහරහතන් වහන්සේට ලං වෙන්නේ කොහොමද? රහතන් වහන්සේලා බොන්නේ නැහැ. මිනිස්සු බොනවා. බොන කෙනා අකුසල් කරන්නේ. අකුසල් කරන කෙනා යනවා. රහතන් වහන්සේලා නැවතිලා ඈත් වෙනවා. අපි අඟුලිමාල මහරහතන් වහන්සේට ලං වෙන්නේ කොහොමද? බොන එක නතර නොකර. කේලම් කියන ඒවා, හිස් වචන, පරුස වචන, එක එක්කෙනාගේ ඇදපුද හොයන ඒවා, නැන්දම්මලගේ ඊල්ලාගේ හුටපට, මව්පියන්ට කරන වංචා, දෙමව්පියෝ මුලාවට පත් කරන ඒවා, කොල්ලු කෙල්ලන්ගේ තියෙන නරක පටලැවිලි, වංචාව හැම කෙනාටම ආදරේ ආදරේ කියලා එක කෙල්ල ගොඩාක් කොල්ලන්ට කියන වචන, එක කොල්ලෙක් ගොඩාක් කෙල්ලන්ට කියන වචන, මේ ඔක්කොම අකුසල්. රහතන් වහන්සේලා නැවතිලා පව් කරන අය යනවා. බුදුරජාන් වහන්සේ වදාළ අඟුලිමාල නැවතියනින් නුඹලාටද පින්වත්නි කියන්න තියෙන්නේ නවතින්ට. සැඩවාරේ ගහගෙන යන අය අතරින් ගන්ට ලේසි ගහගෙන යන්නේ කාද? නැවතිලා ඉන්න කෙනාද? තථාගත බුදුරජාණන් වහන්සේට බේරා ගන්න නම් අපිව නවතින්න ඕන. අඟුලිමාල මහරහතන් වහන්සේට ලං වෙන්න අමාරුයි. අපි උන්වහන්සේකින් ඈත් වෙලා පිහිටි ඉල්ලුවට හරියන්නේ නැහැ. නුඹලාටද පින්වත් නෙමේ කියන්නේ නවතින්ට, ප්‍රාණඝාතය කරන එක නවත්තන්ට, හොරකම නතර කරන්ට, වැරදි වැඩ නතර කරන්ට, බොරුව නතර කරන්ට, බේබදුකම නතර කරන්ට බුදුරජාණන් වහන්සේ මෙච්චර ධාමරික මිනිසෙක් නතර කළානේ. ඒ නිසා අපිටද මේ වචනය ගොඩාක් නෝනින් විමසන්න. මේ වචනේ සොඳුරු අර්ථයක් තියෙනවා නතර වෙන්න කියන එකේ. රහතන් වහන්සේලාට ලං වෙන්න බෑ යන ගමන. ගහගෙන යන ගමන් බෑ. අකුසල් අත්හැරියොත් ලං වෙන්න පුළුවන්. ඒ නිසා මොකාකාරී ජීවිතයේ තියෙන අමාරුම වැරද්ද නිතර නිතර හිතට එන පවක් තියෙනවා නම් මගේ අති මේක වෙනවා වෙනවා කියලා ඒක නතර කළා නම් ලං වෙනවා අඟුලිමාල මහ රහතන් වහන්සේට. එහෙමයි සිද්ධ වෙන්නේ. ඇත්තෙන්ම පූජනීය මහා ඉසිවරයෙක් වෙන ඔය ශ්‍රමණයන් වහන්සේ මට අනුකම්පාවෙන්මයි මේ වනයේට වැඩියේ. ධර්මයේ ගැන කියවෙන ওই ගාථාව ඇහුවට පස්සේ මා වෙනස් වුණා. මේ දහසක් පව් හැම එකක්ම අත්හැරලා දැම්මා. අත්හැරියා ධර්මයෙන් වෙනස් වුණේ. මමද නුඹට නුඹලාට පින්වත්නි මේ කීවේ බුදු කෙනෙක්ගේ ධර්මයක් නවතින්ට යන්න එපා කියලා. ඔය වචනේ ඇහුවොත් කවදා හරි දවසක තේරෙනවා මට නම් පුදුම අනුකම්පාවක් බුදුරජාණන් වහන්සේ නිසා ලැබුණේ කියලා. පස්සේ තේරෙන්නේ ඒ වැරද්ද නතර කළාට පස්සේ මට ගොඩාක් අනුකම්පා කළා කියලා හිතෙනවා. දහසක් එතකොට ඒ පව අතහැරපු ගම අමාරුම පාපෙනේ අතාරින්නේ. අතහැරපු ගමන් මෙයාට තේරෙනවා අනිත් ඒවත් අතාරින්න පුළුවන් කියලා. ගොඩාක් පව් අත්හැර ඇත්තරේ අත්හැරි හැරි යනවා. මේ බණපදේ ඔබට කිව්වා කියලා හිතන්ඩ ධර්මයේ ඕපනයික නිසා අඟුලිමාල සොරා මෙහෙම කියලා කඩුවත් අතින් ආයුධත් අනිත් ආයුධත් කන්දින් පහලට විසිකලා. එකේ තියෙනවා සොබ්බේ පපාතේ නරකේ කියලා පාලි වචනේ තියෙන්නේ. මහා විශාල ප්‍රපාතයකට අපාය වගේ මහා ප්‍රපාත ආගාධයකට කඩුව දැම්මා කියනවා. සුගතයන් වහන්සේගේ සිරිපතුල් ළඟ ඇද වැටුණා. බුදු සමිඳුගෙන් මහණ වෙන්න අවසර ඉල්ල හිටියා. දැන් ඕගෙත් තියෙනවා කතාවක්. අඟුලිමාල මෙච්චර කාලයක් පවුගලේ මොකෙන්ද? ඔය කඩුවෙන්. ඒ කඩුව දැම්මා මහා ප්‍රපාතයකට. ඇයි දැම්මේ? තමන්ට ගන්නත් බෑ අන්නයට ගන්නත් බෑ. නුඹලා විනාශ වුණේ ෆෝන් එකෙන් නම් ඔය ෆෝන් එක අයින් කරන්න ඕන. තමන්ටක් ගන්න බැරි විදියට අන්නයට ගන්නත් බැරි විදියට. කසිපු පෙරෙන මිනිහා කසිපු බඩු ටික ගේ මුල්ලට දාලා ලොක් කරලා පවෙන් වැලකීම මේ රහතන් වහන්සේගේ පරම්පරාවට එන්නේ නැහැ. ඒක ගිනි තියලාමයි සංවර වෙන්නේ. හොඳට මතක තියාගන්න. පවකින් වැලකෙන්න ඕන. ඒ පව කලේ යම් උපකරණයක් යම් දෙයක් මුල් කරන කරගෙන නම් ඒක තමන්ඩක් ගන්න බැරි වෙන්න ඕන අන්නයිටත් ගන්න බැරි වෙන්න ඕන. පුදුම සහගතයි. ඒ විදියට පවෙන් වැලකිලා ඒ විදියට ඒ කියන්නේ තවත් පැත්තකින් ගත්තොත් තමනු බොන එක නතර කළා නම් තමන් තමනුත් බොන එක නතර කළා වෙන්න ඕන. අන්න අයටත් තමාව බේබද්දෙක් කරවන්න බැරි කොන්දක් ඕන. මේ වනාහි අඟුලිමාලයන් වහන්සේ රහත් වූ ආකාරයයි. කොන්දකුත් ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටුණා කියනවා පිහිටවල් ඉල්ලාගෙන. ඒ වරදින් නැගී හිටියට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානවසේ වැඩ හිටින්නේ රම්මැලි සෑයි වැඳ වැටිලා ප්‍රතිඥා දෙන්න පුළුවන්නේ. බෝධි වහන්සේ ළඟ වැඳ වැටිලා සිරිපතුල් ළඟ මං වරදින් නැගී හිටියා ස්වාමිනි, භාග්‍යතුන් වහන්ස මට පිහිට ඔබයි කියලා ප්‍රතිඥා දෙන්න පුළුවන්නේ. වැරදි අත්හැරලා ශ්‍රී අඟුලිමාල මහා සෑරජානන් වහන්සේගේ පාදමේ නල්ල තියලා දිවුරන්ට සුදුසුයිනේ. මං වරදින් නැගී හිටියා, ඔබ වහන්සේ මට පිහිට වෙන්න සරණ වෙන්න සුදුසුයි කියලා. අඟුලිමාලයන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණා. මහා ඉසිවර බුදු සමිඳුන් හරිම කරුණාවන්තයි. සදේවක ලෝකයාට නිවන් මඟ පෙන්වලා දෙනවා. උන්වහන්සේ අඟුලිමාලට භික්ෂුව මෙහාට එන්න කියලා කීවා. ඒක තමයි යාගේ උතුම් පැවිදි බව. භික්ෂුව මෙහෙන්ද කියනකොට අර කුණු ගන්ධස්සාර ශරීරේ ජරාව නැති වෙලා, කෙස් රැවුල් බෑවිලා, කසාවත් පෙරවන ශ්‍රමණයන් වහන්සේ නම. එතකොට නේද පිහිට ලැබුණේ? මේ ජරාව නැති වෙන්නේ එතකොටනේ. වරදින් නැගී හිටිලා ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ළඟ වැඳ වැටුණ තැනයි ජරාව නැති වෙන්නේ. ජීවිතේ අමුතුම වෙනසක්. අලුත්ම වෙලා අඟුලිමාලයන් අලුත්ම කෙනෙක් වුණා. උන්වහන්සේගේ ජීවිතේ හරි පුදුමයි. උන්වහන්සේ මෙහෙම බණපදයක් කියනවා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා නප්පමජ්ජති සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බා මුත්තෝ චන්දිවා. මේ කියන්නේ උන්වහන්සේ රහත් වෙලා. රහත් වුණාට පස්සේ කියන විස්තර ටික මේ තියෙන්නේ. ඇත්තටම මං ගැලුණානේ. කොච්චර පව් ගොඩක්ද කලින් කළේ? කලින් ගොඩාක් පව් කළා තිබ්බ කෙනෙක්, ප්‍රමාද වෙලා හිටපු කෙනෙක්, පස්සේ අප්‍රමාදි වෙලා පව් නතර කරලා ධාමයේ ඇසිරුණොත් වලාකුලකින් මිදුන හඳක් වගේ බබලනවා. ඇයි මේ බබලන්නේ මං? අඟුලිමාල මහරහතන් වහන්සේ, නුඹලාගේ අතින් පින්වත්නි කෝටියක් පව්, දහසකුත් එකක් පව්, අනිත් අය දැනගත්තොත් තූ තූ කියලා කෙල ගහන පව් කෙරිලා තිබුණත් ඒවා නතර කරලා ධාමයේ හැසිරුණොත් වලාකුලකින් මිදුන සඳක් වෙනවා වෙනවා වෙනවා වෙනවාමයි. සත්‍ය වචන ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ එසේ දහම් දේශනා කළා. තව සොඳුරු බණපදයක් කියනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ පව් කුසල් බලයෙන් නැති කළොත් යස්ස පාපං කතං කම්මං කුසලේන පිතීයති සෝයිමං ලෝකම් බබාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ලස්සන බණපදයක්. යස්ස පාපං කතං කම්මං, ගොඩාක් පව් කෙරිලා, කුසලේන පිතීයති, කුසල් කියන පියනෙන් අර පව් ටික වහනවා. දැන් කොහොමද උඩට එන්නේ? වහලා නැති කරලා. එයා වලාකුලකින් මිදුන හඳක් වගේ වවලනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ පව් නෑ, පොඩ්ඩක්වත් නෑ. පින්වත්නි, නුබලාතින් යම් යම් පව්කන් දෝෂ අන් අය දැනගත්තොත් චී කියලා අපුල් හෙලන යම් පව් සිද්ධ වෙලා තිබුණා, ඒ පව් නතර ගොලොත් නතර කිරීම නැමැති කුසලෙන් අර පව් ටික වැහෙනවා. කුසලේන පිතීයති. ප්‍රාණඝාතයේ කරන කෙනා ප්‍රාණඝාතයේ නතර ගොලොත් ඒ නතර කළා කියන කුසලෙන් පව් මෙතෙක් ප්‍රාණඝාතයේ කරපු පව් ටික වැහෙනවා. කුසලේන පිතීයති. හොරකම් කරපු කෙනෙක් හොරකම් කරන එක නතර කළොත් ඒ නතර කිරීම නැමැති කුසලයෙන් මෙතෙක් කරපු පව ටික වැහිලා යනවා. සල්ලාලකම් කරපු කෙනෙක් වනචර වැඩ කරපු කෙනෙක් ඒක නතර කළොත් ඇත්තටම සමාදන් වුණොත් කොන්ද කෙලින් තියාගෙන තමන්ටක් ගන්න බැරි විදියට අන් අයටක් ගන්න බැරි විදියට ප්‍රපාතයට කඩුව දැම්මා වගේ ඇත්තටම නතර කළොත් ඒ නතර කිරීමේ කුසලයේ නැමැති පියනේ වැහිලා යන අර පාපේ. හොඳට කල්පනා කරන්න, බොන බේබදු මිනිස්සේ ඒ බේවදුකම නතර කළොත් බීඩි සිකරට් ගංජා ගහනේවා, ඊළඟට ඔය කොල්ලෝ එක එක පෙති කනේවා, තූල් කනේවා, ඔක්කොම මත ඒක නතර කළොත් මෙච්චර කාලයක් කරපු පාපය නතර කිරීම නැමැති කුසලයෙන් වැහිලා යනවා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝ ඉමං ලෝකම් පභාසේති අබ්භා මුත්තු චන්දිමා සත්‍යයි සත්‍ය වචන ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ වදාලා. මේ තමයි සෑයේ පිහිට. සෑයේ පිහිට කොයි තරම් තරුණ භික්ෂුවක් වුණත් සීල සමාධි ප්‍රඥාවේ දෙනවා නම් එයා මේ ලෝකෙ එළිය කරනවා වලාකුලෙන් මිදුන පුන් සඳක් වගේ. ඇයි අඟුලිමාල තරුණයි, පුළුවන් දෙයක් නෙවෙයි නතර කළේ. ඇයි එතන තරුණ කියලා ගන්නේ? කෙලෙස් සංසිඳවන්න අමාරුයි. දැවි දැවි බුර බුරා ඒ යෞවනයත් එක්ක එනවා කෙලෙස් සැඩ බාර. කොච්චර අමාරුවෙන් වුණත් ඒ තරුණ භික්ෂුව ඒක නතර කළොත් එහෙම, දහමේ හැසිරුණොත් එහෙම, කෙලෙස් ගෙවා ගන්නට පව්වලින් මිරිකි මිරිකි ඉද්දින් පව්වලට යොමු වෙන්නේ නැතුව දාමේ හැසිරුණොත් නම් පිහිට ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි, වලාකුලකින් මිදුන සඳක් වගේ බබලනවා කේවා අඟුලිමාල මහරහතන් වහන්සේ වදාළා. මගේ සතුරන්ටත් ඇසෙන්න ඕනේ මේ ධර්මයමයි. මගේ සතුරන් හැසිරෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥාවෙමයි. මගේ සතුරුත් ඇසුරු කරන්න ඕනේ මේ උතුම් ධර්මයේ පෙන්නා දෙන සත්පුරුෂ උත්තමයන් වයි. පින්වත්නි, ඇයි මෙහෙම කියන්නේ? මේ තුන් ලෝක ධාතුවේම ප්‍රඥාවෙන් අග්‍ර දෙවියෙක් බඹෙක්වත් නෑ උපතිස්සයන්ගේ ප්‍රඥාවට සමාන කරන්න පුළුවන් කෙනෙක්. එච්චර නුවණ තියෙන උපතිස්සයන් මුළු ජම්බුද්දීපේම සැරිසරලා හැම ආගමක්ම ඉගෙනගෙන එක කෙලෙසයක්වත් නතර නැති කරගන්න බැරි වුණා. නමුත් අස්සජී මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ" අන්නේ බණපද දෙක කියවෙනකොටම මෙච්චර කාලයක් සතර අපායේ වැටි වැටි ආපු සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රාණී වුණා බණපදයකින්. මිනිස්සු වෙනස් වෙනවා බණපදයකින්. කොච්චර වෙනස් වෙනවද? ඇයි අඟුලිමාලයන් වෙනස් වුණානේ එක බණපදයකින්? නවතින්න යන්න එපා කියන බණෙන් මගේ හතුරොත් ධර්මේවා සත්වා. ඇයි ඒ සතුරන්ටත් යම් දවසක පිහිට තියෙන්නේ ධර්මයක් ඇහුවොත්මයි. ඔබටද සතුරෝ ඇත්තන් සෙත් පතන්ට හිතෙන් මුමුණන්ට කාරණාවයි ධර්මය සත්වායි ඇත්තෝ කිය. ධර්මය නම් අහන්ඩම ඕන. අපේ ජීවිතය වෙනස් වෙලා යන බණපද තියෙනවා. සමහර කෙනෙකුට අද මේ ඇසෙන යස්ස කම්මම් කතම් පාපං කුසලේන පිතියති කරපු පව් කුසල් පියනින් වහපං කියන බණපදේ ඇති කෙනෙකුට හැදෙන්න. ඒ නිසා පින්වත්නි, සතුරෝද ධර්මේ අසත්වා. මේ සතුරොත් අඩුපාඩු හදාගෙන සීල සමාධි ප්‍රඥාවෙමයි යෙදෙන්න ඕන. සතුරොත් ඇසුර කරන්න ඕන සත්පුරුෂ ධර්මේ පෙන්වා දෙන උත්තමයන් වයි. ඇයි අඟුලිමාල වෙනස් වුණේ? එක සත්පුරුෂයන් වහන්සේ නමක් නිසා. අපි කොච්චර ඈතද? අපි තරහකාර මිනිස්සෙක්. අපි භාවනා කරන්න බණ අහන්න යන අසපුවට අල්ලපු ගෙදර එකත් ආවොත් මේ පපු ඇතුලේ වෛරේ කොච්චර දඟලනවද? ඕක බනහන්ඩාවට ඕක අපිට කරන කෙනීරිකම් කියලා. කෝ සතුරෝද ධර්මයේ අසත්වා කියන බණපදේ කෝ ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිරිපා කමල් වඳින්නේ කොහොමද? ළඟට යන්නේ කොහොමද? අමනාපාය බණහනකට හිත පෑරෙද්දි අවන අමනාපාය භාවනා වැඩසටහනකට ගියොත් ගෙවල් දෙකේ රණ්ඩු වෙනවා. ඒත් පොයට සිල් ගන්න ගියාට පස්සේ මේ ගෙදර පුපුරනවා. උන් සුදුරෙදි ඇඳගෙන ගියාට උන්ගේ කෙනීරිකම් මේමයි කියලා. කෝ මාගේ සතුරෝද ධර්මයේ අසත්වා කෝය බණපදේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිරිපා කමල් වඳින්ද කොහොමද ලං වෙන්නේ? සතුරෝද ධර්මයේ අසත්වා සතුරෝද ඇසුරු කරන්න ඕන කල්යාණ මිත්‍රයන් වයි. කවුරු හරි අපි අකමැති කෙනෙක් අපි කැමති සත්පුරුෂයන් වහන්සේ ඇසුරු කළොත් හිමීට මූණලා කියනවා, ස්වාමීනි ඔය මිනිස්සයා ටිකක් භයානකයි. ඔය මෙහෙට ඇවිල්ලා හිස පාත් කරගෙන හිටියාට ඕක ගෙදර ඉඳලා කරන වැඩ. තමන් හොඳ කෙනෙක් ඇසුරු කරනවා, වෙන අය ඇසුරු කරනවට කැමති නෑ. අඟුලිමාල මහරහතන් වහන්සේට ලං වෙන්න බෑ. මොකද ඒ උත්තමයා ධර්මයෙන් වැඩ ඉන්න කෙනෙක්. මාගේ සතුරෝද සත්පුරුෂයෝම ඇසුරු කරත්වා. ඇත්තටම මේ ලෝකේ අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වගේ සත්පුරුෂයන් වහන්සේ නම ඇසුරු කරපු නිසා නේද මේ අපි කොහේ කොහේ යන්න හිටපු අයද? මොනවා මොනවා අපේ අතින් කෙරෙන්න තිබ්බද? අපි දැන් මහණ වෙලා මෙච්චර කාලයක් වෙනවා. ඔබද මහමෙවුනාවින් ධර්මය අහලා මෙච්චර කාලයක් වෙනවා. ওই කාලේ ඇතුළත අපිට සත්පුරුෂයන් වහන්සේ මුණ නොගැසුණා නම් කොහේ කොහේ යයිද? ওই මිනිස්සු කරන සියලු පව් අපි කරනවා. දැන් සුදුන වගේ කිව්වට අපි වෙනස් වුණේ සත්පුරුෂයෙක් නිසා. ඇයි මේ පව් කරන මිනිස්සුත් සත්පුරුෂය ඇසුරු කළා නම් වෙනස් වෙනවනේ? හිතෙන් මෙස්සිතක් මුළු ලෝකෙටම පතුරු කර පතුරවන්ට ඕන. සතුරෝද සත්පුරුෂයෝ ඇසුරු කරත්වා කියලා. ඒකයි. ඊට පස්සේ තියෙනවා ඉවසන ගුණෙන් යුතු මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන්ගේ ධර්මයේම මාගේ සතුරෝද අසත්වා ඒ උතුම් ධර්මයේම අනුගමනය කරත්වා. අඩුපාඩු හදාගෙන යනකොට ගොඩාක් ඉවසන්න වෙනවා. වැඩි ඕනේ නැහැ මේ පිංකම් කරද්දි කොච්චර ඉවසන්න ඕනෙද? ତොට සත්පුරුෂයන්ගේ ධර්මයෙන් එනවා ඉවසීමයි මෛත්‍රියයි. ඒ කියන්නේ අපිට චෝදනා කරනවා අපි ඒ වැරද්ද කරලා නැහැ. අපි දිහා මිනිස්සු වැරදි විදිහට බලනවා අපි ඒක කරලා නැහැ. අපි අඩුපාඩු කියනවා ඒ අඩුපාඩු අපි දැනුවත් වෙලා නැහැ. ඉවසන්න වෙනවා. තමන්ගිට අන් අයගෙන් තමන්ට වැරද්දක් වුණොත් අනිවාර්යෙන් වැරද්දට සවාව දෙන්න වෙනවා. දහමේ යන්න ඕනේ නම් මොහොතකට පින්වත්නි සිතා බලන්න මේ ධර්මයේ සිත තුළට රඳවා ගන්නට. තමන්ට අන් අයගෙන් වැරදි වෙන ගානේ හිතෙන් සමාව දෙදීන්න බලන්න කොච්චර මිස්සිතක් ඇති වෙනවද කියලා. සමාව දෙන්න බැරි තාක් කලෝ අයිරේ, සමාව දෙන්න බැරි තාක් ක්‍රෝධේ. එන චෝදනා, පීඩන, තාඩන, කායික මානසික දුක් අපිට ඉවසන්න වෙනවා. ඒවා එන අය, ඒවා අපිට කරන අයට සමාව දෙන්න වෙනවා. එතකොට මෙස්සිතයි වැතිරිලා යන්නේ. ඒක තමයි ධර්මය. අඩුපාඩු හදාගෙන දහමේ ගමන් කරන්න නම් ඉවසීම තියෙන්නත් ඕන, මෛත්‍රිය තියෙන්නත් ඕන. ඉවසන ගුණෙන් යුතු මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන්ගේ ධර්මය මාගේ සතුරෝද අසත්වා. ඒ උතුම් ධර්මයේම අනුගමනය කරත්වා. ධර්මයේම අහන්න ඕන, ධර්මයේම අනුගමනය කරන්න ඕන. අනුගමනය කරන්නේ යම් දවසක බණ තේරුණොත්. තේරෙනකල් බණ අහන්න ඕන. අපි කියනවා කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ, කොච්චර ඇහුවත් වැඩක් නැහැ, මේ නැගිටලා යනවා මේ ඉවරයි කියලා අපිත් කියනවනේ. ඒ වුණාට දෙයනේ බණ ටික අහන වෙලාවේ වුණ හරි මානසිකාරය වැඩ කරනවනේ. මොහොතකට හරි හිතෙනවනේ අනේ ඇත්තනේ නම් කියලා. මොහොතකට හරි හිතෙනවනේ. ඒ මොහොතකට හරි හිතෙන කුසලය පාපේ වහලා දානවා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතී යති. පව් වහලා දානවා බණ අහනකොට. ජීවිතේට එක දවසක් හරි හිතිලානේ පව් නැති කරගන්න ඕන කියලා. ලෝකේ සත්වයන්ට එක දවසක්වත් හිතෙන්නේ මේ වලින් ගොඩ එන්න ඕන කියලා. අපිට එක දවසක් හරි හිතිලා තියෙනවනේ අප්පා. ඒ නිසා මේ ලෝක සත්වයා බණ අහන්න ඕන සතුරෝ පවා. එතන කොච්චර මෛත්‍රියක්ද? කොහොමද කෙනෙක් උඩට ගන්න හැටි? මේ වගේ බණ අහනකොට ඒ කාලේ පව් කරපු මිනිස්සු කෝටියක් පව් අතාරිනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ දාම් දෙස්සලා තියෙනවා එක බණපදෙන් සෝවන් වෙන විදිහට. එච්චර දක්ෂයි. එච්චර අකුසල් වලින් වැරදි නැටි කියලා දෙනවා. මේ පේන්නේ මෙතෙක් කියපු විස්තර. වතුර අදින අය තමන් කැමති දිශාවට වතුර ගෙනියනවා. ලී වඩුවන් ඊතලවල ඇදහැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමති විදිහට ලී නවනවා. අන්න ඒ විදිහට බුද්ධිමත් වෙනා තමන්ගේ ජීවිතය දමනය කරගන්නවා. පින්වත්නි, සමහර දෙන් වලට මෙහෙම වතුර අරන් යන්න අපිට හිතා ගන්න බෑ. එදවර මොකද්ද කරන්නේ? මේ පැත්තේ ඉඳලා එහා පැත්තේ කන්දක් දැන් මැද පාතයි. අපිට කන්දෙන් එහා පැත්තේ වතුර ගෙනියන්න ඕනේ. බට දාලා ගෙනියනවනේ වතුර. දැන් අපි ගමු, සමහර අපේ කඳුවල තියෙන අසපු තියෙනවා. අර ඈද ගොහේදෝ කන්දකින් වතුර මේ කන්දේ මුඳුනට ගෙනල්ලා. හිතන්නවත් පුළුවන්ද? ඒක කරන්න පුළුවන්. මේක හොඳට තේරුම් ගන්න. ඒ වගේ තමයි සමහර පව්කම් අපේ ජීවිතේ, අපේ වැරදි අපිට හිතෙනවා කවදාවත් මට නම් මේක හදාගන්න බෑ කියලා හිතෙනවා. මට නම් ගොඩ යන්න බෑ කියලා හිතෙනවා. නමුත් පුළුවන්. වතුර ගෙනියන හැටි බලාපල්ලා කියලා කිව්වා. ඇඹරිලා තැලිලා පොඩි වෙලා තියෙන ඊතලයක් කෙලින් කරන හැටි බලාපල්ලා කිව්වා. පොඩ්ඩක් තලනවා, එකහෙන් බලනවා, ආයේ පොඩ්ඩක් තලනවා, එකහෙන් බලනවා, ආයේ රත් කරනවා, ආයේ පොඩ්ඩක් තලනවා, එකහෙන් බලනවා. ඒ වගේ පොඩ්ඩ පොඩ්ඩ. දැන් පළවෙනි උපමාවෙන් කිව්වේ හිතා ගන්න බැරි දේවල් කරනවා. දෙවෙනි උපමාවෙන් කියන්නේ ටික ටික කරපල්ලා, විමසා විමසා දැන් මං හැදිලාද? දැන් මං හැදිලාද? දැන් ඉස්සරට වැඩිය මගේ පව් අඩුවේද කියලා හිත හිතා පව් දුරු කරපල්ලා කියලා. ඒ උපමාවෙන් ඒක ගන්න පුළුවන්. ලී වඩුවන් කැමති විදිහට ලී නවනවා. මහා කොටයක් ගෙනල්ලා තිබ්බට පස්සේ මේකෙන් කැටේමක් පේනවද අපිට? නමුත් ලී වඩුවා ඒක නවලා කැටේමක් කපනවා. ඒ වාගේ අපි තුල වැරදි හදාගත්ත සාන්ත ස්වභාවයක් අපි තුල ගොඩනගා ගන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේවත් නැහැ. නමුත් බලාපල්ලා කියනවා ලී වඩුවෝ ලී කැටයන් කරන හැටි. ඒ විදිහට මේ හිතෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා. පින්වත්නි, බලන්න කොච්චර ආත්ම ශක්තියක් දෙනවද. වචනින් වචනේ නැගිහිටින්න ආත්ම ශක්තියක් දෙනවද. නැගිටින්න නැගිටින්න මේ මොක්කු ගන්න උඩට යන්න. උඩට යන්න අත දාන්න දාන්න අත් එවනවා පල්ලහැට එන්න එන්න එන්න කියලා. කොච්චර උපමාවලින් මිනිසෙක් ගොඩට ගන්නවද. උන්නාන්සේ දන්නවා සුළුපටු ගැලවිල්ලක් නෙවෙයි ගැලවුනේ කියලා. අඟුලිමාල මහරහතන් වහන්සේ. ඊට පස්සේ තියෙනවා සමහර උදවිය දඬු මුගුරු වලිනුත් හින්දු වෙනුත් කසේනුත් තමයි අනුන් දමනය කරන්නේ. ඒ වුණාට දඬු මුගුරු නැතිවයි, අවියාවිද නැතිවයි, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් මාව දමනය කළේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කළේ දඬු මුගුරු වලින් නෙවෙයි. මේ බුද්ධ ශාසනේ කෙනෙක් දමනය වෙන්නේ සත්‍ය වචනයෙන්මයි. ඉස්සර අපිට අම්මලා ඔයා හොඳයි, මගේ පැටියා මේ කොල්ලා තමයි මට ආදරේ, මේ කෙල්ල තමයි අපිට ආදරේ, අපේ පවුලට ලැබිච්ච මැණිකක් වස්තුවක් කියලා ඉස්සර අපිට අම්මලා තාත්තලා කිව්වේ. මේක ඇතුලේ හොර වැඩ ගොඩාක් තියෙද්දී අපිට ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගෙන්, සමාජයෙන් ආපු ප්‍රශංසා අපිට හොඳ නෑ. මං මිනි මරද්දිමයි මට අහිංසක කිව්වේ. ඒ වුණාට දැන් තමයි මං අහිංසක කිව්වා අංකුලි මාලයන් වහන්සේ. ඒ වාගේ ඉස්සර අපිට අනිත් අය ප්‍රශංසා කළේ හොඳ කිව්වේ, ඔයා හොඳයි ඔයා හොඳයි කියලා අපේ ඇතුලේ කුණු තියෙද්දි, දැන් අඩුපාඩු වැරදි හදාගෙන නම් අපි මිනිස්සු ඇත්තටම අපිට හොඳයි කියනකොට ඒකේ වරදක් නෑ. ඒක ගැළපෙනවා. මං ඉස්සර අඟුලිමාල නමින් ප්‍රසිද්ධ වෙච්ච හොරා මාව සංසාරී සැඩ පහරකට අහුවෙලා ගහගෙන යනකොට බුදු සමිඳුන් සරණ යන්න ලැබුණා. ඇත්තටම අපිට ওই මිනිස්සු බයිනවනේ මීහරක් කියලා, ගෙවල් වලින් බයිනවනේ අම්මලා බූරුවා කියලා. ඇත්තටම ධර්මයේ විමසාගෙන විමසාගෙන යනකොට ඇත්තටම මීහරක්. ඒ වාගේ මේ ගොන් ලෝකේ ගහගෙන යනකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණේ. ඇත්තටම බුදු බණ පදයක් රකපු සීලයක් තියෙනවා නම් ඒක නෙවෙයිද අපේ ජීවිතේ වටිනාම දේ? ඇත්තටම මේ මනුස්සකමේ වටිනාම දේ අපි රකපු සීලයක්, දරාගත් බණ පදයක්, කරපු යහපතක් තියෙනවා නම් නේද අපේ ජීවිතේ වටිනාම දේ? ඒ ටික නැත්තම් අපි හීසනේ. අපිට ওই ටික කරගන්න පුළුවන්ද බුදුරජාන් වහන්සේ සරණ යන්නේ නැතුව? අනේ මං සැඩපහාරේ ගහගෙන යද්දී අනේ අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. අඟුලිමාලයන් වහන්සේ කියනවා සැඩපහාරට අහුවෙලා ගහගෙන යද්දී, හප්පෝ ඇයි හිතෙන්නේ නරක දේවල්, කොල්ලොත් එක්ක කෙල්ලොත් එක්ක එකතු වුණාම කියන්නේ නරක දේවල්, හිතට එන්නේ නරක දේවල්, කරන්න හිතෙන්නේ නරක දේවල්, මතක් වෙන්නේ නරක දේවල්, හොඳ දේවල් කරන්න බෑ, හිතන්න බෑ, මොකද්ද ඕතෑනි වෙලා බුදියාගෙන ඔහේ පිංගුත්තර වෙලා එන හිටියේ. එතකොට එහෙම මනුස්ස ලෝකෙට දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා ඒ විදිහට නිකම් මේ මැටි ගොඩවල්, පිටි ගොඩවල් වගේ ඉඳලා මැරිලා යනවා කියන එක කොච්චර හිස්ද? මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච නිසායි වෙනස් වුනේ. අඟුලිමාලයන් වහන්සේ බුදු සරණ කියන කොච්චර කියනවද? සරණ නුඹලාටද පින්වත්නි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සිහි කරන්න, රහත් වෙලා සිහි කරනවා මං සරණ ගියා කියලා. උදේ හවස නිතර මතුරන්ට මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. ඉස්සර මං අත්වල ලේ තවරගෙන ප්‍රසිද්ධ වෙලා හිටියා අඟුලිමාල කියලා. ඒත් උතුන් තිසරණීට පැමිණීමේ ආනිසංසය බලන්ට සියලු බව රැහෙන් මුලින්ම කපලා දැම්මා. පුදුමයි. මගේ අතින් අපායට යන්න බොහෝ පව සිද්ධ වුණා. ඒත් දැන් මං විපාක විඳින්නේ මේ ජීවිතේ විතරයි. අනුන්ගේ දානේ මං වළඳන්නේ නැහැ නේතුව. මොහොතක් හිතන්ඩ අඟුලිමාල වැඩි ඕන්නේ මේ ළඟදීන් අර කොහෙද නැඳවච්චියද මට මතක නෑ, අර අවුරුදු 18 කෙල්ලයි අවුරුදු 8 විතර කොල්ලයි අර අල්ලපු කඩේ මිනිස්සයා වතුර වැටුණා කියලා මොකද්ද කේස් එකට ඇවිල්ලා කපල කෙටුවේ. එතකොට ඒ වගේ මේ මිනිස්සු ඒක ඉගෙන වීඩියෝ YouTube යනවනම් ඒ වගේ කමෙන්ට් බලන්න, ඕක එල්ලන්න ඕන, ඕක මරන්න ඕන, ඕක ප්‍රසිද්ධියේ හැම ගන්න ඕන කියන්නේ කියන්නේ කවුරු හරි මිනිහෙක් මැරුවොත්, පොඩි කෙල්ලෙක් දෝෂණේ කළොත් ඒකට සමාජයේ එන වචන ටික බලන්න. මිනි 1000ක් මරපු කෙනාට කොහොම කියන්නේ ඇතිද? ඒ වාගේ පරිසරයක එයාට චෛත්‍යයක් හදනවා ගැටළු දෙන්න වරෙන් කිව්වොත් එයි. මේ බලන්ද බුදුරජාණන් වහන්සේ සරණ යන්ත්‍ර ලැබිච්ච නිසා ඉස්සර මගින් පව් වුණා. නමුත් මං මගේ ජීවිතේ තිසරණයට බැමිණීමේ ආනිසංස බලන්න කිව්වා. මේ සෑරජාණන් වහන්සේ මේ චෛත්‍යයේ එක ගලක් නෑ අඟුලිමාල පිරිතෙන් පිරිත් නොවුන. ලක්ෂ ගානක් මේ සෑයේ ගඩොල් බැඳිලා තියෙනවා. අඟුලිමාල පිරිතෙන් පිරිත් වුණ. මේ සෑමලුවේ වතුර බෝතලයක් තිබ්බත් පිරිත් වෙනවා. එච්චර පිරිත් කියනවා. තිසරණයට පැමිණීමේ ආනිසංස බලන්න අඟුලිමාලයන් වහන්සේ ස්තූපයක් හැදෙනවා. ඒ ස්තූපේ හදන් දෙන අයට තුන් වේල කෑම හම්බ වෙනවා. බොහෝ පිම් පිරෙනවා, කුසල් වැඩෙනවා. තිසරණයට පැමිණීමේ ආනිසංස බලන්න පුතුමයි. ඒ ශ්‍රී නාමයට වඳිනවා. ඒ ශ්‍රී නාමයට මල් පහන් ගිලම්පස පූජා කරනවා. තිසරණයට පැමිණුන් නැත්තං අඟුලිමාලයන් වහන්සේ පුදයි බයින බැනිලි. අපි කවදාවත් මතක හැටියෙත් නම් මේ කටින් අඟුලිමාල මහරහතන් වහන්සේට මම නම් බැනලා නෑ. ගුණම කිව්වා. අද මේ කතාව කියන්නත් එක හේතුවක් තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතා හැම එකක්ම අපි ධර්ම දේශනාවලට ඔයාලට කියලා දීලා තියෙනවා. තේරගහතා කියලා දුන්නේ. අද තමයි තේරගහතා. උන්වහන්සේගේ මුවෙන් පිට වුණ උදාන බණපද. හේද ඔබ ඇසුවා. කොච්චර නම් ගුණ අහනවද? ඒ සියල්ල අඟුලිමාලයන් වහන්සේ තිසරණයට පැමිණිච්ච නිසා. ඔබටත් සමාජයෙන් එක එක අපවාද උපවාද දොස් කී කියා ඔයාලට බැන බැන ඉඳී අනිත් අය. ඔයාලා තිසරණේ දාවොත් තිසරණීට පැමිණීමේ ආනිසංසය බලන්න. එතකොට සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙනවා, ධර්මයේ හඬ ලැබෙනවා, පුදුම පුදුම පින් කරන්න ලැබෙනවා. ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා යනවා. ඔයාලගේ ජීවිතේ අමුතුම ලෝකයකට යනවා. තිසරණීට આવොත් ඒ ලෝකේ දෙවිවරු නැහැ වෙනවත්. ඒක ඉන්නේ පින් දෙනවා, සාසනික කටයුත්තකට උපකාර ගන්නවා, තුනුරුවන් සරණ යනවා, වැඳගෙන දන නමාගෙන දාස නැහැ. මිනිස්සු කොච්චර දාසද අද කාලේ දෙවි දේවතාවුන් වහන්සේලාට. මගේ මේ තුන් ලෝකයක් නිවනින් සනසා වදාළ කෝටි ගණන් සත්වයා අමා නිවනට දහම් නෞකාවෙන් රැගෙන ගිය බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව මෙච්චර සෝච්චමකට තියලා දෙයියන්ට පළතුරු කූඩේ ඔළුවේ තියාගෙන යන්නේ නැද්ද? කොච්චර දාසද? කොච්චර දාසද? ඔය දාස ඊළඟට ගෙදර තිබ්බෝ දෙවි කෙනෙකුට පහන ඕක නිවපල්ල නතර කරව කරාපල්ල කියලා කිව්වොත් බය වෙන බයවිල්ල බියගුළු බව කොහොමද? හදි හුණියන් කිව්වම බියගුළු බව. ඔය ඔක්කොම නැති වෙලා පුදුම හිතක් එන හැටි බලන්ඩ කුමකට ආවොත්ද? තිසරණයට ආපු තැන එතන නැහැ. අඟුලිමාලයන් වහන්සේට සෑයම් කිදි වෙනවා. තිසරණයට පැමිණීමේ ආනිසංස බලන්න උන්වහන්සේ සියලු බවරැහන් සිඳලා දැම්මා. අපායට යන්න ගොඩාක් පව් වුණා තමයි. ඒ ඔක්කොම නැති කරලා දැම්මා. අනුන්ගේ දානෙ මං වළඳන්නේ ණය නැතුව. කිසි කෙනෙක්ගේ දානෙට ණය නැහැ. පිට රට ඉඳලා වෙනම තකානියා ඇවිල්ලා මෙතන ගැඩොල් දුන්නත් ඒ උන්නාන්සේ වෙනුවෙන් තියෙන ගඩොලට උන්නාන්සේ ණය නැහැ. වැස්සේ දෙමි දෙමි. දැන් අපි හිතනවානේ අපි වෙනුවෙන් ඇයි මේ මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නේ කියලා. අපි වෙනුවෙන් මේ මිනිස්සු මෙච්චර විඳවන්න ඕනේ නැහැ කියලා හිතෙනවානේ. රහතන් වහන්සේලා නැහැ. දෙමි දෙමි නොකා නොබී උන්නාන්සේ ළඟ වැතිරුණත් උන්නාන්සේලා ණය නැහැ ලෝකෙට. අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ ණය නැහැ. උන්නාන්සේ මේ දම්පැන් පිළිගන්නේ, වේර විහාර පිළිගන්නේ ණය නැසෙ සිතේ. මෝඩ ජනතාව බාහිර වැඩ කටයුතුවලටම මුළු ජීවිතයේම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ උතුම් ධනයක් රැක ගන්නවා වගේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ දැන් වරද්දක් හදාගත්තා කියන්නකෝ. ඒක රැක ගන්න ඕන. මම මේව කරනවා කියලා එකක් හිතාගත්තා කියන දහමේ ඒක රැක ගන්න ඕන. ධනයක් වගේ. නිතර නිතර සත්පුරුෂව ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ඕන. එතකොට තමයි ධනේ වටිනාකම තේරෙන්නේ. තුලනය කරන්න ඕන. සමාජයේ හැටි බලන්න ඕන. දැන් මෙතන ඉන්නවා නම් තරුණ පුතෙක් දැන් බණ අහන, ඔයාලගේ අනිත් යාළුවෝ ගත්තොත් එහෙම මේ වෙනකොට කොහේ හරි බීඩි කොටයක් ගහගෙන, ඔයාලගේ අනිත් යාළුවෝ දිහා බලනකොට මේ වෙනකොට කොහේ හරි ටීවී එකක ෆිල්ම් එකක්වත් නාට්‍යයක්වත් බලාගෙන, ඒ අතරේ ඔබ බලන්ට තිසරණයට පැමිණීමේ ආනිසංස ඒ රහතන් වහන්සේලාගේ උදාන ගාථා අහනවා. ඉතින් ඒ නිසා තමන්ට ලැබිච්ච වටිනාකම රැක ගන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්න එපා. කාම සැපේම ඇලී වාසය කරන්න එපා. අප්‍රමාදීව භාවනා කරන කෙනා උතුම් තමයි උතුම් සැපේ ලබා ගන්න. කාම සැපේටම ඇලී වාසය කරන්න එපා. කොල්ල කෙල්ලන්ටද මේ කියන්නේ? උඹලා ෆෝන්වල වින්ට එපා. මේ කොල්ල කෙල්ලන්ගේ කයි ඒවෙ ඉන්ට එපා. මිනිස්සුන්ටද මේ කියන්නේ? උයන එකයි, රෙදි හෝදන එකයි, බුදියන එකයි, ටීවී බලන එකයි, ඕකෙම ඉන්ට එපා. ධර්මයේ හැසිරෙන්ට මොකක් හරි ධර්මයක් අහන්ඩ, මාසෙට එක දවසක්වත් උපෝසතේ රකින්ඩ, වෙහිරකට සෑයකට තමන්ගේ අතින් ගඩොලක් දෙන්න. මේ සෑය පිරිපිරි හැදෙන්නේ අහිංසක මිනිසුන්ගේ අතින් ගේන ගැඩොලින්. මේ සෑය පිරිපිරි හැදෙනවා කියන්නේ තමන්ගේ පිනයි පිරෙන්නේ, කුසලයයි පිරෙන්නේ, තමන්ගේ සුගතියයි මේ හැදෙන්නේ, තමන්ගේ නිවනයි මේ හැදෙන්නේ. මේවා අනිත් අයට නෙවෙයි තමන්ටයි මේ කරගන්නේ. පැහැදිලි නේද? සම්බුදු සසුනට මං ආපු එක කොයි තරම් හොඳද? මේක වැඩකට නැති දෙයක් නෙවෙයි. අනික මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදලා දෙන ඒ ධර්මයේ තුලින් මං උතුම් නිවනටපත් වුණා. සියලු පව් බැහැර කළ නිවනටපත් වුණා. පින්වත්නි, මේ කියන්නේ බණ අහන එක, සත්පුරුෂව ඇසුරු කරන එක, සීල් රකින්න එක, අඩුපාඩු හදන එක, මේ ධර්මයට පැමිණෙන එක හිස් දෙයක් නෙවෙයි. මේක වැරදි කතාවකුත් නෙවෙයි. මේ බලන්න, අඟුලිමාලයන් වහන්සේ අවා නිවනටපත් වුණා. බුදු සමිඳුන්ගේ සසනට මං ආපේක කොයි තරම් හොඳද? මේක වැඩකට නැති දෙයක් නොවේ. අනික මේ මගේ වැරදි මතයකුත් නොවේ. මා ත්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. ත්‍රිවිද්‍යාවම ලැබුවා. අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ පුබ්බේ නිවාසානුස්මති ඥානය ලැබුවා. තමන්වත් ආවේ කොහින්ද කියලා හොයාගන්න බැරිව හිටපු කෙනා, තමන්ගේ ඉදිරියට එන කෙනා, මේ කෙනා කොයි වගේ කෙනෙක්ද, කොහෙන් ආපු කෙනෙක්ද කියලා හොයාගන්න බැරි කෙනා පුබ්බේ නිවාසානුස්මති ඥානේ පහළ කරගෙන තමන්ගේද අන් අයගේද පෙර ජීවිත කල්ප ගණනක් බලන්න පුළුවන්. අපේ අඟුලිමාල මහරහතන් වහන්සේට ජීවිත අප්‍රමාණ ගානක් ආපස්සට බලන්න පුළුවන්. අපේ අඟුලිමාල මහරහතන් වහන්සේට චුතූපපාත ඥානය තියෙනවා. චුතූපපාත ඥානය කියන්නේ සත්වයා මැරිලා චුත වෙලා සුගතියේ දුගතියේ යථා කම්මූපගේ සත්තා පජානාති කර්මාන රූපයේ සත්වයා ඉපදෙන හැටි පේනවා. තමන් ඉදිරියට ආපු කෙනාගේ ඇඟිල්ල කපා ගන්න එක විතරක් පෙනුණ, ඉදිරියට ආපු කෙනාගේ ඇඟිල්ල විතරක් පෙනුණ කෙනා තිසරණයට බැමිණීමේ ආනිසංස බලන්න, මේ ලෝක සත්වයාම මැරිලා අපායටයි සුගතියටයි යන හැටි පෙනෙන ඥානය උපද්දා ගත්තා. චුතූපපාත ඥානය. උන්වහන්සේ උපදවාගත් ඊළඟ ඥානය තමයි ආසවක්ඛය ඥානය. කාමාසව, භවාසව, අවිද්‍යාසව කියන ආශ්‍රව සියල්ල ප්‍රහාණය කළා. නිකෙලෙස් වුණා. ඒ ඥානය අපගේ ආර්ය වූ අඟුලිමාල උත්තමයන් වහන්සේ මහරහතන් වහන්සේ තුල පිහිටියා. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මුළු බුද්ධ ශාසනයම කළානේ. අපි මේ මිනිස්සෙක් මරන්නේ නැතුව සමහර ඉන්නව මඳුරෙක්වත් මරලා නැහැ. එහෙවත් අපිට බැරි වුණා නිවන් දකින්න. ඒ වුණාට වරදින් නැගී හිටපු අඟුලිමාලයන් වහන්සේ අමා මහ නිවන සම්පූර්ණ කරගත්තා. මුළු බුද්ධ ශාසනයම සම්පූර්ණ කළා. අපිට සීලය සම්පූර්ණ කරගන්නවත් බෑ. සමාධියට අද තියලත් නැහැ. ප්‍රඥාවේ හුලඟ වැදිලත් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ සීල සමාධි ප්‍රඥාවෙන් සුසෝභිත මුළු බුද්ධ ශාසනයම සම්පූර්ණ කළා. තිසරණයට පැමිණීමේ ආනිසංස බලන්න. බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා ඉස්සර මං මහවණේ ගහක් යට ගල්ලෙනක තනින් තන හිටි හරි කලබල හිතකින්. ඒත් දැන් මං සැපසේ නිදා ගන්නවා, සැපසේ සිටිනවා, සැනසිල්ලේ ජීවිතේ ගෙවනවා. මාර්යාගේ උගුලෙන් මං පැනගත්තා. අහෝ, මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මට කොයිතරම් අනුකම්පා කළාද. රහතන් වහන්සේලාට නිතර හිතෙනවා බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පා කළාද. පව් වලින් වැළකුණ කෙනාට මම මේක තේරෙන්නේ. ඇත්තටම අපිට කොච්චර අනුකම්පා කළාද කියලා. අඟුලිමාලයන්ට කොච්චර අනුකම්පා කළාද. බුදු කෙනෙක් ගිහියේ නැත්තම් මෙලාකට නිරේ. දැන් නිවන් දැකලා කොච්චර පරතරයක්ද, කොච්චර වෙනසක්ද. අපි ඉන්න තැන ඉඳලා නිරේට යොදුන් 84,000 තියෙනවා. කිලෝමීටර 440,000 යටයි යට නිරේය. චාතුම් මහරජගේ 42,000 යොදුන්. ඊළඟට දිව්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් අතර පරතරේ තියෙනවා යොදුන් 42,000 ගානේ. ඒක උඩට උඩට උඩට යනකොට බ්‍රහ්ම ලෝකයේ දක්වා තියෙන දුර බලන්න. බ්‍රහ්ම ලෝකයේ ඉඳලා මහා විශාල හිමාලය වගේ පර්වතයක් බ්‍රහ්ම ලෝකයේ ඉඳලා අතෑරියොත් එහෙම මේ මනුස්ස ලෝකෙට වැටෙන්න මාස 4ක් යනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ වදාළා. මාස 4ක් යනවා. කොච්චර දුරක්ද? නිරේ යටම අඩියට යන්න හිටපු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ තික්මලා අමා මහ නිවනට යවුවා කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන්ට කොච්චර අනුකම්පා කළාද. දැන් අපි බලන්න අපේ ජීවිතේ යන්න තිබ්බ පාරවල් වලින් අපිට සත්පුරුෂයන් වහන්සේ නම මුණ ගැහිච්ච නිසා වෙච්ච යහපත හිතනකොට අපිට හිතෙනවනේ අපේ ගුරුවරු අපිට කොච්චර අනුකම්පා කළාද. නිවරණට පැමිණිය අඟුලිමාල මහරහතන් වහන්සේ මට බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පා කළාද කියලා කියන වචනේ හැඟීම මට නම් හිතන්නවත් තේරෙන්නේ නැහැ. ඒ ගැළවිල්ල බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුකම්පායි. ඉස්සර මව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසුදුණු බමුණු කුලයකයි මං උපන්නේ. ඒත් දැන් මම ධර්මරාජ වූ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රවණා. දැන් මං බමුණෙක් නෙවෙයි කියනවා, මං බුද්ධ පුත්‍ර. දැන් මං බුද්ධ පුත්‍ර, බුදු කෙනෙක්ගේ පුතේ. එතකොට වරදින් නැගී හිටලා දහමේ හැසිරෙනකොට ඔවුන් ලෝකෙට අයිති නෑ, බුදුරජාණන් වහන්සේට අයිති. මා තුල දැන් තණ්හාවක් නෑ, උපාදාන නෑ. ඉඳුරං රැකගෙන සංවර වෙලා ඉන්නේ. මේ දුකේ මුල මං නැති කළා. ආශ්‍රව නැති කළ අරහත්වයට පත්වනා. මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදුසසුන සම්පූර්ණ කරගත්තා. කෙරෙස් බර බිම තිබ්බා. බවරැහෙන් මුලින්ම කපලා දැම්මා. මේ වනාහි අඟුලිමාල නම් මහ රහත් උතුමන් වහන්සේ වදාළ ගාථාවන්ය. ඔය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ වදාළ බණ. දැන් කොහොමද අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ලබන්නේ කියලා කල්පනා කරන්න. ඒ උදාන ගාථා විවේකයෙන් කියවලා උන්වහන්සේගේ හිතේ තියෙන සැනසිල්ල දෙස මොහොතක් බලා සිටින්ට. උන්වහන්සේ කොච්චර සොඳුරු අහිංසක පාරිශුද්ධ උත්තමයෙක්ද කියලා බලා හිටින්ට. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර ආදරෙයිද කියලා බලා හිටින්ට. තමන් අහපු බණපදයට කොච්චර ආදරේ ගෞරවයිද කියලා බලා හිටින්ට. තමන් ලැබපු ධර්මය අන් අයට ලැබෙනවට තියෙන මුදිතාවේ පරිපූර්ණත්වය බලා හිටින්ට. තමන්ට ලැබිච්ච දේ අන් අයට ලැබෙන එක ගැන උන්වහන්සේගේ ගුණ කඳක් පෙනීගෙන යනවා. මහා මෙරක් වගේ, මහා මෙරක් වගේ. ඒ උත්තමයාගේ ශ්‍රී නාමයට මේ ඉදිකරන සෑය සුළුපටු නෑ. සියලු කර්ම අතර මේ සෑ රජාණන් වහන්සේට තියෙන ගැඩොල්ලේ පින එනවා අභිඹවල සියලු කර්ම. මා මේක හිතාමතා කියන කාරණාවක් නෙවෙයි, මේක සිද්ධ වෙච්ච දෙයක්. අපි අඳුරන උපාසිකාවක් ළඟදී රෝගාස්තුරු වුණා. ඈ ගොඩාක් අසාධ්‍ය වෙලා දැඩි සත්කාරයට යොමු වුණා. ඇගේ හදවත නතර වුණා. ඊට පස්සේ ඇයට දැනුණා අර ශරීරයෙන් වෙනම තමන්ගේ ශරීරයේ සැහැල්ලු වෙලා උඩට යනවා පෙනුණා. දොස්තරුරු වට වෙලා තමන්ගේ මේ කයත් එක්ක පොරබදින හැටි ඇයට පෙනුණා. නුවර හොස්පිටල් එකේ මේකුණි. ඈ හැරි බැලුවා අනෙක් පස. අනිත් පැත්ත බලනකොට පේනවා අඟුලිමාල මහා සෑයේ දවසේම වත් කරන ඒවා පේනවා. ගඩොල් දෙනවා, වැලි හලනවා, ඔක්කොම පේන්න ගත්තා. ඈ ඒ දෙස බලාගෙන හිටියේ. ඈට මතකයි කියනවා දිග සුදු සාය ඇඳගෙන ගඩොල් ගත්ත හැටි, වැලි හලපු හැටි, ඔක්කොම පේන ළඟ හිටපු හැටි. ළඟ හිටපු අයගේ නම් පවා කීවා. ඒ දවසේම වත් කරපු ඒවා පේනවා. ඊට පස්සේ මොහොතකින් ආය අර ශාරීරී අර කයට ඇතුල් වුණා. මැෂින් වල විනාඩියක් දෙකක් ඇගේ හදවත නතර වෙලා. පින්වතුනි, කර්ම ශක්තිය ඉදිරියේ මනුස්ස විනාඩිය කියන්නේ සංසාරික දේවල් පේන කාලයක්. ඒ ගැන කියන්න දැන් වෙලාව මදි. අපි මැරෙන්නේ ගොඩාක් දේවල් මතක් වෙලා කියන එක මතක තියාගන්න. එහෙම සුටුස් ගාලා මැරෙන්නේ නැහැ කිසි කෙනෙක්. හීනේ මැරෙන්නේ නැහැ කිසි කෙනෙක්. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ අක්කර 150ක අද කාලේ හැටියට වචනෙන් කිව්වේ. කෙතේ වී ගණන් කරන්න පුළුවන්. තියුණු කඩුවකින් බෙල්ල කැපුවට පස්සේ කයයි හිසයි වෙන් වෙලා ගියාට පස්සේ ඒ මොහොතේ යාට ඇති වෙන සිතිවිලි ගණන් කරන්න බෑ කියනවා. එච්චර ඒවා මතක් වෙනවා. ඈට ඇයි අර සෑය බෙනුනේ? ඈගේ ජීවිතේ සියලු කර්මය අභිමවලා අඟුලිමාල සෑයට වත් කරපු එක ආවා. මේ උත්තමයන් වහන්සේ නිසා ගොඩ ගිය ගාන ගණන් කරන්න බෑ. තුන් ලෝක ධාතුවේම ශ්‍රී අඟුලිමාල උත්තමයන් වහන්සේ ඉදුවෙන එකම ස්තූපය. ඒ සෑයටයි ඔබ වන්දනා කරන්නේ, ගරු බුහුමන් කරන්නේ. ඈත ඉඳලා වුණත් ඇවිල්ලා උපස්ථාන කරන්න සුදුසුයි. දැන් හතරැස් කුටු යන්නේ සෑය බැඳී. පස්සේ පසුතැවිලි වෙන්න එපා. සතුටින් වත් කරගන්න. වරදින් නැගී හිටින්ට මහා තෙද බල ආනුභාවයේ දෙන අපගේ ආර්ය අඟුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා.